බෝධ්‍යාංග පිළිබඳ කොටස පුනච්ච පරම් භික්ඛවේ භික්ඛූ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්තසු බොජ්ජංගේසු කතංච භික්ඛවේ භික්ඛූ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්තසු බොජ්ජංගේසු පද අර්ථ පුනච්ච පරම් අනෙක් භාවනාවක් කියමි භික්ඛවේ පින්වත් මහණෙනි භික්ඛු භික්ෂුව ධම්මේසු ධර්මයන් කෙරෙහි ධම්මානුපස්සී එම ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් විහෙරති වාසය කරයි සත්තසු බොජ්ජංගේසු සප්ත බෝධ්‍යාංග නම් වූ කතංච කෙසේද භික්ඛවේ පින්වත් මහණෙනි භික්ඛු භික්ෂුව ධම්මේසු ධර්මයන් කෙරෙහි ධම්මානුපස්සී එම ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් විහෙරති වාසය කරන්නේ සත්තසු බොජ්ජංගේසු සප්ත බෝධ්‍යාංග නම් වූ පද ගැලපීම පින්වත් මහණෙනි අනෙක් භාවනාවක් කියමි භික්ෂුව සප්ත බෝධ්‍යාංග නම් වූ ධර්මයන් කෙරෙහි එම ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරයි පින්වත් මහණෙනි සප්ත බෝධ්‍යාංග නම් වූ ධර්මයන් කෙරෙහි එම ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරන්නේ කෙසේද ඉද භික්ඛවේ භික්ඛු සන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති අසන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං නත්තිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති යතාච අනුප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස උප්පාදෝ හෝති තංච පජානාති යතාච උප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූරී හෝති තංච පජානාති පද අර්ථ ඉද මෙකරුණෙහිලා භික්කවේ පින්වත් මහණෙනි භික්ඛු භික්ෂුව සන්තං වා පවතින කල්හි අජ්ජත්තං තමන්ගේ ජීවිත පැවැත්ම තුල සති සම්බොජ්ජංගං අවබෝධඥානේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානේ මනාව පිහිටි සිහිය සම්මා සතිය අත්ති පවතියයි මේ අජ්ජත්තං මාගේ ජීවිත පැවැත්ම තුල සති සම්බොජ්ජංගෝති අවබෝධඥානේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානේ මනාව පිහිටි සිහිය සම්මා සතිය පජානාති මනා කොට දැනගනි අසන්තං වා නොපවතින කල්හි අජ්ජත්තං තමාගේ ජීවිත පැවැත්ම තුල සති සම්බොජ්ජංගං අවබෝධඥානේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානේ මනාව පිහිටි සිහිය සම්මා සතිය නත්ති නැතයි මේ අජ්ජත්තං මාගේ ජීවිත පැවැත්ම තුල සති සම්බොජ්ජංගෝති අවබෝධඥානේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානේ මනාව පිහිටි සිහිය එනම් සම්මා සතිය පජානාති මනා කොට දැනගනි යතාච යම් ආකාරයකින් යෝනිසෝ මානසිකාරය තුලින් අවබෝධඥානයක් ඇති කර ගැනීම නිසා අනුප්පන්නස්ස හට නොගත්තා වූ සති සම්බොජ්ජංගස්ස අවබෝධඥානේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානේ සිහිය මනා කොට පිහිටීම උප්පාදෝ හෝති හටගන්නේ වේද තංච ඒ බවද පජානාති මනා කොට දැනගනි යතාච යම් ආකාරයකින් අවබෝධ ඥානයක් තුලින් උප්පන්නස්ස හටගත්තා වූ සති සම්බොජ්ජංගස්ස අවබෝධ ඥානය පිණිසම පවතින සතර සතිපට්ඨානේ මනාව පිහිටි සතිය භාවනාය සමත විදර්ශනා වැඩීම් වශයෙන් පාරිපූරී හෝති පරිපූර්ණත්වයට පත්වී යයිද තංච ඒ බවද පජානාති මනාකොට දැනගනි. පද ගැලපීම. පින්වත් මහණෙනි, මෙකරුණෙහිලා භික්ෂුව අවබෝධඥානේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානේ මනාව පිහිටි සිහිය සම්මා සතිය තමාගේ ජීවිත පැවැත්ම තුළ පවතින කල්හි අවබෝධඥානේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානේ මනාව පිහිටි සිහිය සම්මා සතිය මාගේ ජීවිත පැවැත්ම තුළ ඇතැයි මනාකොට දැනගනි. අවබෝධඥානේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානේ මනාව පිහිටි සිහිය සම්මා සතිය තමාගේ ජීවිත පැවැත්ම තුළ නොපවතින කල්හි අවබෝධඥානේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානේ මනාව පිහිටි සිහිය සම්මා සතිය මාගේ ජීවිත පැවැත්ම තුළ නැතැයි මනාකොට දැනගනි. යම් ආකාරයකින් යෝනිසෝ මනසිකාරය තුළින් අවබෝධඥානයක් ඇතිකර ගැනීම නිසා හට නොගත්තා වූ අවබෝධඥානයේ අංගයක් වශයෙන් සිහිය මනාකොට පිහිටීම සම්මා සතිය හටගන්නේ වේද ඒ බවද මනාකොට දැනගනි. යම් ආකාරයකින් එසේ අවබෝධඥානයක් තුළින් හටගත්තා වූ අවබෝධඥානයේ පිණිසම පවතින සතර සතිපට්ඨානේ මනාව පිහිටි සිහිය සම්මා සතිය සමත විදර්ශනා වැඩීම් වශයෙන් පූර්ණත්වයට පත් වී යයිද ඒ බවද මනාකොට දැනගනි. විස්තර. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ භාවනා කොටසින් අපට කියා දී වදාරන්නේ බොජ්ජංග ධර්මයන් ගැනය. මේ බොජ්ජංග යන වචනයද ලෝකේ ප්‍රථමයෙන් භාවිතා කරන ලද්දේ අපගේ ශාස්ත්‍රූ වූ බුදුරජාණන් වහන්සේ විසිනි. උන්වහන්සේ බොජ්ජංග යනුවෙන් අදහස් කළේ කුමක්දැයි මේ තුළින් අපට තේරුම් ගත හැකිය. භාග්‍යවත් බුදුරජාණන් වහන්ස බොජ්ජංග බොජ්ජංග යනුවෙන් වචනයක් සද්ධර්මයේ සඳහන් වේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්ස බොජ්ජංග යන වචනය භාවිතා කරන්නේ කුමන අර්ථයකින්ද? පින්වත් භික්ෂුව, මේ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා අවබෝධඥානය ඇතිවීම පිණිස උපකාරී වන්නේ යන අර්ථයෙන් බෝධාය සංවත්තන්තීති බෝධ්‍යංග යයි කියනු ලැබේ. පින්වත් මහණෙනි, මේ කරුණෙහිලා භික්ෂුව පංච නීවරණයන්ගෙන් සිත මුදවා ගැනීම නිසා හටගත් විවේකයෙන් යුතුව විවේක නිස්සිතං යථා තත්වය අවබෝධ කර ගැනීම නිසා ඇති වූ නොයල්මින් යුතුව විරාග නිස්සිතං තණ්හාවෙන් මිදීම පිණිස යොමු වූ නුවණින් යුතුව නිරෝධ නිස්සිතං නිර්වාණ අවබෝධයට නැඹුරු වෙමින් වස්සග්ග පරිණාම අවබෝධඥානය ඇතිවීම පිණිස උපකාරී වන අංගයක් වශයෙන් සතර සතිපට්ඨානයේ සිහිය මනාව පිහිටුවාගෙන භාවනා කරන විට ඔහු වඩන්නේ සති සම්බොජ්ජංගයයි. සති සම්බොජ්ජංගං භාවේති. කායසුත්ත සංයුක්ත නිකාය. වරක් කුණ්ඩලිය නම් වූ තාපසේක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ මෙසේ විමසීය. පින්වත් ගෞතමයන් වහන්ස, මම වනාහි ආරාමවල වාද විවාද කරමින් සිටින ශ්‍රමණ කණ්ඩායමකට අයිති කෙනෙක්. ඉතින් මා හීල දානය ගත් පසු ශ්‍රමණයන් බහුලව හැසිරෙන ආරාමයෙන් ආරාමයටද උද්‍යානයෙන් උද්‍යානයටද ඇවිදගෙන යමි. ඔවුන් සමග ගත කරමි. එවිට වාද විවාද කිරීමේ ආනිශංස ගැන කතා කරමින් වාසය කරන ශ්‍රමණවරුන්ව මට දැක ගන්නට පුළුවනි. පින්වත් ගෞතමයන් වහන්සේ වාසය කරන්නේ කවර දේක ආනිශංස දකිමින්ද? පින්වත් කුණ්ඩලිය, අවබෝධ ඥානයත් එනම් විද්‍යාවත් දුකින් නිදහස් වීමත් එනම් විමුක්තියත් නැමැති ඵලය ආනිසංස කොටගෙනය තථාගතයන් වහන්සේ වාසය කරන්නේ. පින්වත් ගෞතමයන් වහන්ස, එසේනම් අවබෝධ ඥානයත් එනම් විද්‍යාව දුකින් නිදහස් වීමත් එනම් විමුක්තිය පරිපූර්ණ වශයෙන් ලැබිය හැක්කේ කවර ධර්මයක් භාවනා වශයෙන් වැඩීමෙන්ද? කවර ධර්මයක් බහුල වශයෙන් පුරුදු කිරීමෙන්ද? පින්වත් කුණ්ඩලිය, අවබෝධ ඥානයේ පිණිස උපකාරී වන අංග 7 හෙවත් බෝධ්‍යාංග 7 භාවනා වශයෙන් වැඩීමෙන් බහුල වශයෙන් ප්‍රගුණ කිරීමෙන් අවබෝධ ඥානයද එනම් විද්‍යාව දුකින් නිදහස් වීමද එනම් විමුක්තිය පරිපූර්ණත්වයට පත් කරයි. පින්වත් ගෞතමයන් වහන්ස, කුමන ධර්මයන් භාවනා වශයෙන් වැඩීමෙන්ද, කුමන ධර්මයක් බහුල වශයෙන් ප්‍රගුණ කිරීමෙන්ද සප්ත බෝධ්‍යාංගයන් පරිපූර්ණත්වයට පත්වන්නේ? පින්වත් කුණ්ඩලිය, මේ සතර සතිපට්ඨාන ධර්මයන් භාවිතා කිරීමෙනි, බහුල වශයෙන් ප්‍රගුණ කිරීමෙනි සප්ත බෝධ්‍යාංග ධර්මයන් පරිපූර්ණත්වයට පත්වන්නේ? පින්වත් ගෞතමයන් වහන්ස, කුමන ධර්මයන් භාවිතා කිරීමෙන්ද බහුල වශයෙන් ප්‍රගුණ කිරීමෙන්ද සතර සතිපට්ඨාන ධර්මයන් පරිපූර්ණත්වයට පත්වන්නේ? පින්වත් කුණ්ඩලිය, කායික වාචසික මානසික සුචරිතේ භාවිතා කිරීමෙනි බහුල වශයෙන් ප්‍රගුණ කිරීමෙනි සතර සතිපට්ඨාන ධර්මයන් පරිපූර්ණත්වයට පත්වන්නේ? පින්වත් ගෞතමයන් වහන්ස, කුමන ධර්මයන් භාවිතා කිරීමෙන්ද බහුල වශයෙන් ප්‍රගුණ කිරීමෙන්ද කායික වාචසික මානසික සුචරිතය පරිපූර්ණත්වයට පත්වන්නේ? පින්වත් කුණ්ඩලිය, ඉන්ද්‍රිය සංවරය භාවිතා කිරීමෙනි බහුල වශයෙන් ප්‍රගුණ කිරීමෙනි ත්‍රිවිධ සුචරිතය පරිපූර්ණත්වයට පත්වන්නේ? පින්වත් කුණ්ඩලිය, මේ ඉන්ද්‍රිය සංවරය කෙසේ භාවිතා කිරීමෙන්ද බහුල වශයෙන් ප්‍රගුණ කිරීමෙන්ද ත්‍රිවිධ සුචරිතය පරිපූර්ණත්වයට පත්වන්නේ? පින්වත් කුණ්ඩලිය, මේ කරුණෙහිලා භික්ෂුව සිත ඇදී යන රූපයක් ඇසින් දැක එහි නොඇලේ. එය පීඩාවක් බවට පත් කර නොගනී, රාගය උපදවා නොගනී. ඔහුගේ කය ඒ වෙනුවෙන් ක්‍රියාත්මක නොවී පවතී. තස්ස ටිතෝච කායෝ හෝති, සිත ඒ වෙනුවෙන් සසල නොවී සිටියේ වෙයි. තිතං චිත්තං, තම සන්තානයේ සිත නොකැලඹී මනාව පිහිටියේ වෙයි. අච්චත්තං සූපතිට්ඨිතං, ඒ රාග අරමුණින් මනාව නිදහස් වූයේ වෙයි. සුවිමුත්තං, එමෙන්ම සිත ගැටෙන රූපයක් ඇසින් දැක හිතේ අමනාපය ඇති කර නොගනී. ද්වේෂයෙන් කම්පා වූ සිතක් ඇති කර නොගනී. ඒ අමනාප අරමුණට ගැති වූ සිතක් ඇති කර නොගනී. දුෂ්ට අදහසින් බැහැර වෙයි. ඔහුගේ කය ඒ වෙනුවෙන් ක්‍රියාත්මක නොවී පවතී. තස්ස ටිතෝච කායෝ හෝති, සිත ඒ වෙනුවෙන් සසල නොවී සිටියේ වෙයි. තම సంతානේ සිත නොකැලඹිවි මනාව පිහිටියේ වෙයි. ඒ ද්වේෂ අරමුණෙන් මනාව නිදහස් වූයේ වෙයි. කන, නාසය, දිව, කය, සිත ගැන මේ පිළිවෙලට නුවණින් සලකන්න. පින්වත් කුණ්ඩලිය, අන්න ඒ ආකාරයට ඉන්ද්‍රිය සංවරය භාවිතා කළොත්, බහුල වශයෙන් පුරුදු පුහුණු කළොත්, ත්‍රිවිධ සුචරිතයම පරිපූර්ණත්වයට පත්වේ. පින්වත් කුණ්ඩලිය, ඔය ආකාරයට ඉන්ද්‍රියන් සංවර කරගත් භික්ෂුව කායික දුසිරිත දුරුකොට කායික සුචරිත වර්ධනය කරගනී. වාචසික දුසිරිත දුරුකොට වාචසික සුචරිත වර්ධනය කරගනී. මානසික දුසිරිත දුරුකොට මානසික සුසිරිත වර්ධනය කරගනි. මෙලෙසට පින්වත් කුණ්ඩලිය ත්‍රිවිධ සුසිරිත භාවිතා කිරීමෙන් බහුල වශයෙන් පුරුදු පුහුණු කිරීමෙනි සතර සතිපට්ඨානය පරිපූර්ණත්වයට පත්වන්නේ. පින්වත් කුණ්ඩලිය භික්ෂුව කෙලෙසුන් දුරු කිරීමේ වීර්යෙන් යුතුව, කෙලෙසුන් ප්‍රහාණය කිරීමේ නුවණින් යුතුව, මනාව යොමු කරන ලද සිහියෙන් යුතුව, ලෝකේ ඇලීමත් ගැටීමත් දුරුකොට සතර සතිපට්ඨාන ධර්මයන් භාවිතා කිරීමෙන් බහුල වශයෙන් පුරුදු පුහුණු කිරීමෙන් සප්ත බෝධ්‍යාංග ධර්මයන් පරිපූර්ණත්වයට පත්වේ. කුණ්ඩලිය සුත්ත සංයුක්ත නිකාය. පින්වත් මහණෙනි, අවබෝධඥානය පිණිස උපකාරී වන අංග හත නම් වූ සප්ත බෝධ්‍යාංගයන්ගේ හට ගැනීම පිණිස තමා තුළ පවතින නුවණින් සැලකීමේ හැකියාව, එනම් යෝනිසෝ මනසිකාරය තරම් වටිනා වෙන කිසිදු අභ්‍යන්තරික අංගයක් මම නොදනිමි. අංගසුත්ත සංයුක්ත නිකාය. පින්වත් මහණෙනි, බාහිර අංගයක් හැටියට වටිනාම දේ ගැන සලකන විට අවබෝධඥානය පිණිස උපකාරී වන මේ අංග හත සප්ත බෝධ්‍යාංග හට ගැනීම උදෙසා නිවැරදි ලෙස තථාගත ධර්මය කියා දෙන කල්යාණ මිත්‍රයා තරම් වටිනා වෙනත් කිසිදු බාහිර අංගයක් නොදකිමි. ဒုတိය අංග සුත්ත සංයුක්ත නිකාය. පින්වත් මහණෙනි, භාවනා වශයෙන් වඩන්නා වූ බහුල වශයෙන් පුරුදු කරන්නා වූ අවබෝධඥාණයට උපකාරී වන මේ අංග හත මේ සප්ත බෝධ්‍යාංග ධර්මයන් ගැන තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීමෙන් මිස අබුද්දෝත්පාද කාලවලදී අසන්නටවත් නොලැබේ. උප්පාද සුත්ත සංයුක්ත නිකාය. යම් කෙනෙකුගේ සිත අවබෝධඥානයට උපකාරී වන අංග තුළ සම්බෝධි අංගේසු මනාකොට භාවනා වශයෙන් වඩන ලදද, එනිසාම ග්‍රහණය කර ගැනීම දුරුකොට කිසිවක් අල්ලා නොගෙන අසංකත වූ නිර්වාණ ධර්මයෙහිම පිහිටුවා ගත්තාහුද ලොවෙහි බබලන ඒ රහත් වූ මුළුමනින්ම නිවීමට පත්වෙති. අපාර සුත්ත සංයුක්ත නිකාය. සන්තං වා අජ්ජත්තං ධම්ම විචය සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තං ධම්ම විචය සම්බොජ්ජංගෝති පජානාති. අසන්තං වා අජ්ජත්තං ධම්ම විචය සම්බොජ්ජංගං නත්තිමේ අජ්ජත්තං ධම්ම විචය සම්බොජ්ජංගෝති පජානාති. යතාච අනුප්පන්නස්ස ධම්ම විචය සම්බොජ්ජංගස්ස උප්පාදෝ හෝති තංච පජානාති. යතාච උප්පන්නස්ස ධම්ම විචය සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූරී හෝති තංච පජානාති. පද අර්ථ. සන්තං වා පවතින කල්හි අජ්ජත්තං තමාගේ ජීවිත පැවැත්ම තුල ධම්ම විචය සම්බොජ්ජංගං අවබෝධඥානේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානේම බලවත් සිහිනුවණින් විමසා බැලීම. අත්ති පවතියයි මේ අජ්ජත්තං මගේ ජීවිත පැවැත්ම තුල ධම්ම විචය සම්බොජ්ජංගෝති අවබෝධඥානේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානේම බලවත් සිහිනුවණකින් විමසා බැලීම. පජානාති මනාකොට දැනගනි. අසන්තං වා නොපවතින කල්හි අජ්ජත්තං තමාගේ ජීවිත පැවැත්ම තුල ධම්ම විචය සම්බොජ්ජංගං අවබෝධඥානේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානේම බලවත් සිහිනුවණින් විමසා බැලීම. නැති නැතයි මේ අජ්ජත්තං මාගේ ජීවිත පැවැත්ම තුල ධම්ම විචේ සම්බොජ්ජංගෝති අවබෝධඥානේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානීම බලවත් සිහිනුවණින් විමසා බැලීම පජානාති මනාකොට දැනගනි යතාච යම් ආකාරයකින් යෝනිසෝ මනසිකාරය තුළින් අවබෝධඥානයක් ඇතිකර ගැනීම නිසා අනුප්පන්නස්ස හට නොගත්තා වූ ධම්ම විචේ සම්බොජ්ජංගස්ස අවබෝධඥානේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානේම බලවත් සිහිනුවණින් විමසා බැලීම උප්පාදෝ හෝති හටගන්නේ වේද තංච ඒ බවද පජානාති මනාකොට දැනගනි යතාච යම් ආකාරයකින් අවබෝධඥානයක් තුලින් උප්පන්නස්ස හටගත්තා වූ ධම්ම විචේ සම්බොජ්ජංගස්ස අවබෝධඥානේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානේම බලවත් සිහිනුවණින් විමසා බැලීම භාවනාය සමත විදර්ශනා වැඩීම් වශයෙන් පරිපූර්ණී හෝති පරිපූර්ණත්වයට පත්වී යයිද තංච ඒ බවද පජානාති මනාකොට දැනගනි පද ගැළපීම අවබෝධ ඥානේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානේම බලවත් සිහිනුවණින් විමසා බැලීම තමාගේ ජීවිත පැවැත්ම තුළ පවතින කල්හි අවබෝධ ඥානේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානයම බලවත් සිහිනුවණින් විමසා බැලීම මාගේ ජීවිත පැවැත්ම තුළ පවතී යයි මනාකොට දැනගනි. අවබෝධ ඥානේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානයම බලවත් සිහිනුවණින් විමසා බැලීම තමාගේ ජීවිත පැවැත්ම තුළ නොපවතින කල්හි අවබෝධ ඥානේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානයම බලවත් සිහිනුවණින් විමසා බැලීම මාගේ ජීවිත පැවැත්ම තුළ නැතැයි මනාකොට දැනගනි. යම් ආකාරයකින් යෝනිසෝ මනසිකාරය තුළින් අවබෝධ ඥානයක් ඇතිකර ගැනීම නිසා හට නොගත්තා වූ අවබෝධ ඥානේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානයම බලවත් සිහිනුවණින් විමසා බැලීම හටගන්නේ වේද ඒ බවද මනාකොට දැනගනි. යම් ආකාරයකින් අවබෝධ ඥානයක් තුලින් හටගත්තා වූ අවබෝධ ඥානේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානයම බලවත් සිහිනුවණකින් විමසා බැලීම සමත විදර්ශනා වැඩීම් වශයෙන් පූර්ණත්වයට පත්වී යයිද ඒ බවද මනාකොට දැනගනි. සන්තං වා අජ්ජත්තං විරිය සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තං විරිය සම්බොජ්ජංගෝති පජානාති අසන්තං වා අජ්ජත්තං විරිය සම්බොජ්ජංගං නත්තිමේ අජ්ජත්තං විරිය සම්බොජ්ජංගෝති පජානාති යතාච අනුප්පන්නස්ස විරිය සම්බොජ්ජංගස්ස උප්පාදෝ හෝති තංච පජානාති යතාච උප්පන්නස්ස විරිය සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූරී හෝති තංච පජානාති පද අර්ථ සන්තං වා පවතින කල්හි අජ්ජත්තං තමාගේ ජීවිත පැවැත්ම තුල විරිය සම්බොජ්ජංගං අවබෝධඥානේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානයේ තුල කුසල ධර්මයන් බලවත් වැඩි යන ආයුරෙන් දියුණු කරගන්නා වීරය අත්ති පවති යයි මේ අජ්ජත්තං මාගේ ජීවිත පැවැත්ම තුල විරිය සම්බොජ්ජංගෝති අවබෝධඥානේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානයේ තුල කුසල ධර්මයන් බලවත් වැඩි යන ආයුරෙන් දියුණු කරගන්නා වීරය පජානාති මනාකොට දැනගනි අසන්තං වා නොපවතින කල්හි අජ්ජත්තං තමාගේ ජීවිත පැවැත්ම තුල විරිය සම්බොජ්ජංගං අවබෝධඥානයේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානය තුළ කුසල ධර්මයන් බලවත වැඩි යන අයුරින් දියුණු කරගන්නා වීරය. නත්ති නැතයි මේ අජ්ජත්තං මාගේ ජීවිත පැවැත්ම තුළ. විරිය සම්බෝජ්ජංගෝති අවබෝධඥානයේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානය තුළ කුසල ධර්මයන් බලවත්ව වැඩි යන අයුරින් දියුණු කරගන්නා වීරය. පජානාති මනාකොට දැනගනි. යතාච යම් ආකාරයකින් අනුප්පන්නස්ස හට නොගත්තා වූ විරිය සම්බෝජ්ජංගස්ස අවබෝධඥානයේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානය තුළ කුසල ධර්මයන් බලවත්ව වැඩි යන අයුරින් දියුණු කරගන්නා වීරය. උප්පාදෝ හෝති හටගන්නේ වේද. තංච ඒ බවද. පජානාති මනාකොට දැනගනි. යතාච යම් ආකාරයකින් අවබෝධඥානයක් තුළින් උප්පන්නස්ස හටගත්තා වූ විරිය සම්බොජ්ජංගස්ස අවබෝධඥානයේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානය තුළ කුසල ධර්මයන් බලවත් වැඩි යන අයුරින් දියුණු කරගන්නා ලද වීරය. භාවනාය සමත විදර්ශනා වශයෙන් පාරිපූරී හෝති පූර්ණත්වයට පත්වී යයිද. තංච ඒ බවද. පජානාති මනාකොට දැනගනි. පද ගැලපීම. අවබෝධ ඥානයේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානය තුළ කුසල ධර්මයන් බලවත් වැඩි යන අයුරින් දියුණු කරගන්නා වීරිය තමන්ගේ ජීවිත පැවැත්ම තුළ පවතින කල්හි අවබෝධ ඥානයේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානය තුළ කුසල ධර්මයන් බලවත් වැඩි යන අයුරින් දියුණු කරගන්නා වීරය මාගේ ජීවිත පැවැත්ම තුළ පවතියයි මනාකොට දැනගනි. අවබෝධ ඥානයේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානය තුළ කුසල ධර්මයන් බලවත්ව වැඩි යන අයුරින් දියුණු කරගන්නා වීරය තමාගේ ජීවිත පැවැත්ම තුළ නොපවතින කල්හි අවබෝධ ඥානයේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානය තුළ කුසල ධර්මයන් බලවත්ව වැඩි යන අයුරින් දියුණු කරගන්නා වීරය මාගේ ජීවිත පැවැත්ම තුළ නැතැයි මනාකොට දැනගනි. යම් ආකාරයකින් යෝනිසෝ මනසිකාරය තුළින් අවබෝධ ඥානයක් ඇතිකර ගැනීම නිසා හට නොගත්තා වූ අවබෝධ ඥානයේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානය තුළ කුසල ධර්මයන් වැඩි යන අයුරින් දියුණු කරගන්නා වීරය හටගන්නේ වේද. ඒ බවද මනාකොට දැනගනි. යම් ආකාරයකින් අවබෝධ ඥානය තුළින් හටගත්තා වූ අවබෝධ ඥානයේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානය තුළ කුසල ධර්මයන් වැඩි යන අයුරින් දියුණු කරගන්නා වීරය සමත විදර්ශනා වැඩීම් වශයෙන් පූර්ණත්වයට පත් වී යයිද. ඒ බවද මනාකොට දැනගනි. සන්තං වා අජ්ජත්තං පීති සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තං පීති සම්බොජ්ජංගෝති පජානාති. අසන්තං වා අජ්ජත්තං පීති සම්බොජ්ජංගං නත්තිමේ අජ්ජත්තං පීති සම්බොජ්ජංගෝති පජානාති. යතාච අනුප්පන්නස්ස පීති සම්බොජ්ජංගස්ස උප්පාදෝ හෝති තංච පජානාති. යතාච උප්පන්නස්ස පීති සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූරී හෝති තංච පජානාති. පද අර්ථ. සන්තංවා පවතින කල්හි අජ්ජත්තං තමාගේ ජීවිත පැවැත්ම තුළ පීති සම්බොජ්ජංග අවබෝධ ඥානයේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානය තුළ කුසල ධර්මයන් වැඩි යෑමෙන් ඇතිවන ප්‍රීතිය අත්ති පවතියයි මේ අජ්ජත්තං මාගේ ජීවිත පැවැත්ම තුළ. පීති සම්බොජ්ජංගෝති අවබෝධඥානයේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානය තුළ කුසල ධර්මයන් වැඩි යෑමෙන් ඇතිවන ප්‍රීතිය. පජානාති, මනාකොට දැනගනි. අසන්තං වා නොපවතින කල්හි අජ්ජත්තං, තමාගේ ජීවිත පැවැත්ම තුල පීති සම්බොජ්ජංගං අවබෝධඥානේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානය තුල කුසල ධර්මයන් වැඩි යෑමෙන් ඇතිවන ප්‍රීතිය. නත්ති, නැතයි මේ අජ්ජත්තං, මාගේ ජීවිත පැවැත්ම තුල පීති සම්බොජ්ජංගෝති අවබෝධඥානේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානය තුල කුසල ධර්මයන් වැඩි යෑමෙන් ඇතිවන ප්‍රීතිය. පජානාති, මනාකොට දැනගනි. යතාච, යම් ආකාරයකින් යෝනිසෝ මනසිකාරය තුලින් අවබෝධඥානයක් ඇතිකර ගැනීම නිසා. අනුප්පන්නස්ස, හට නොගත්තා වූ පීති සම්බොජ්ජංගස්ස අවබෝධඥානේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානය තුල කුසල ධර්මයන් වැඩි යෑමෙන් ඇතිවන ප්‍රීතිය. උප්පාදෝ හෝති, හටගන්නේ වේද. තංච, ඒ බවද. පජානාති, මනාකොට දැනගනි. යතාච, යම් ආකාරයකින් අවබෝධඥානයක් තුලින්. උප්පන්නස්ස, හටගත්තා වූ පීති සම්බොජ්ජංගස්ස අවබෝධඥානේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානය තුල කුසල ධර්මයන් වැඩි යෑමෙන් ඇතිවන ප්‍රීතිය. භාවනාය, තව දුරටත් සමත විදර්ශනා වැඩීම් වශයෙන්. පාරිපූරී හෝති, පූර්ණත්වයට පත් වී යයිද. තංච, ඒ බවද. පජානාති, මනාකොට දැනගනි. පද ගැලපීම. අවබෝධඥානේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානය තුල කුසල ධර්මයන් වැඩි යෑමෙන් ඇතිවන ප්‍රීතිය. තමාගේ ජීවිත පැවැත්ම තුල පවතින කල්හි අවබෝධඥානේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානය තුල කුසල ධර්මයක් වැඩි යෑමෙන් ඇතිවන ප්‍රීතිය මාගේ ජීවිත පැවැත්ම තුල ඇතැයි මනාකොට දැනගනි. අවබෝධඥානේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානය තුල කුසල ධර්මයන් වැඩි යෑමෙන් ඇතිවන ප්‍රීතිය තමාගේ ජීවිත පැවැත්ම තුල නොපවතින කල්හි අවබෝධඥානේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානය තුල කුසල ධර්මයන් වැඩි යෑමෙන් ඇතිවන ප්‍රීතිය මාගේ ජීවිත පැවැත්ම තුල නැතයි මනාකොට දැනගනි. යම් ආකාරයකින් යෝනිසෝ මනසිකාරය තුලින් අවබෝධඥානයක් ඇතිකර ගැනීම නිසා හට නොගත්තා වූ අවබෝධඥානේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානය තුල කුසල ධර්මයන් වැඩි යෑමෙන් ඇතිවන ප්‍රීතිය තමා තුල හටගන්නේ වේද. ඒ බවද මනාකොට දැනගනි. යම් ආකාරයකින් අවබෝධඥානයක් තුලින් හටගත්තා වූ අවබෝධඥානේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානය තුල කුසල ධර්මයන් වැඩි යෑමෙන් ඇතිවන ප්‍රීතිය තව දුරටත් සමත විදර්ශනා වැඩීම් වශයෙන් පූර්ණත්වයට පත් වී යයිද. ඒ බවද මනාකොට දැනගනි. සන්තං වා අජ්ජත්තං පස්සද්දි සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තං පස්සද්දි සම්බොජ්ජංගෝති පජානාති. අසන්තං වා අජ්ජත්තං පස්සද්දි සම්බොජ්ජංගං නත්තිමේ අජ්ජත්තං පස්සද්දි සම්බොජ්ජංගෝති පජානාති. යතාච අනුප්පන්නස්ස පස්සද්දි සම්බොජ්ජංගස්ස උප්පාදෝ හෝති තංච පජානාති. යතාච උප්පන්නස්ස පස්සද්දි සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූරී හෝති තංච පජානාති. පද අර්ථ. සන්තං වා පවතින කල්හි අජ්ජත්තං, තමාගේ ජීවිත පැවැත්ම තුල. පස්සද්දි සම්බොජ්ජංගං, සතර සතිපට්ඨානය තුල ඇති වූ ප්‍රීතිය නිසා අවබෝධඥානේ අංගයක් වශයෙන් ඇතිවන කායික මානසික සංසිඳීම. අත්ති, පවතී යයි මේ අජ්ජත්තං, මාගේ ජීවිත පැවැත්ම තුල. පස්සද්ධි සම්බුජ්ජංගෝති. සතර සතිපට්ඨානය තුළ ඇති වූ ප්‍රීතිය නිසා අවබෝධඥානයේ අංගයක් වශයෙන් ඇතිවන කායික මානසික සංසිඳීම. පජානාති, මනාකොට දැනගනි. අසන්තංවා, නොපවතින කල්හි. අජ්ජත්තං, තමාගේ ජීවිත පැවැත්ම තුළ. පස්සද්ධි සම්බුජ්ජංගං, සතර සතිපට්ඨානය තුළ ඇති වූ ප්‍රීතිය නිසා අවබෝධඥානයේ අංගයක් වශයෙන් ඇතිවන කායික මානසික සංසිඳීම. නත්ති, නැතයි. මේ අජ්ජත්තං, මාගේ ජීවිත පැවැත්ම තුළ. පස්සද්ධි සම්බුජ්ජංගෝති, සතර සතිපට්ඨානය තුළ ඇති වූ ප්‍රීතිය නිසා අවබෝධඥානයේ අංගයක් වශයෙන් ඇතිවන කායික මානසික සංසිඳීම. පජානාති, මනාකොට දැනගනි. යතාච, යම් ආකාරයකින් යෝනිසෝ මනසිකාරය තුළින් අවබෝධඥානයක් ඇතිකර ගැනීම නිසා. අනුප්පන්නස්ස, හට නොගත්තා වූ. පස්සද්ධි සම්බුජ්ජංගස්ස, සතර සතිපට්ඨානය තුළ ඇති වූ ප්‍රීතිය නිසා අවබෝධඥානයේ අංගයක් වශයෙන් ඇතිවන කායික මානසික සංසිඳීම. උප්පාදෝ හෝති, හටගන්නේ වේද. තංච, ඒ බවද. පජානාති, මනාකොට දැනගනි. යතාච, යම් ආකාරයකින් අවබෝධඥානයක් තුළින්. උප්පන්නස්ස, හටගත්තා වූ. පස්සද්ධි සම්බුජ්ජංගස්ස, සතර සතිපට්ඨානය තුළ ඇති වූ ප්‍රීතිය නිසා අවබෝධඥානයේ අංගයක් වශයෙන් ඇතිවන කායික මානසික සංසිඳීම. භාවනාය, තව දුරටත් සමත විදර්ශනා වැඩීම් වශයෙන්. පාරිපූරී හෝති, පරිපූර්ණත්වයට පත්වී යයිද. තංච, ඒ බවද. පජානාති, මනාකොට දැනගනි. පද ගැලපීම. මෙසේ සතර සතිපට්ඨානය තුළ ඇති වූ ප්‍රීතිය නිසා අවබෝධඥානයේ අංගයක් වශයෙන් ඇතිවන කායික මානසික සංසිඳීම. තමාගේ ජීවිත පැවැත්ම තුළ පවතින කල්හි සතර සතිපට්ඨානය තුළ ඇති වූ ප්‍රීතිය නිසා අවබෝධඥානයේ අංගයක් වශයෙන් ඇතිවන කායික මානසික සංසිඳීම මාගේ ජීවිත පැවැත්ම තුළ පවතී යයි මනාකොට දැනගනි. සතර සතිපට්ඨානය තුළ ඇති වූ ප්‍රීතිය නිසා අවබෝධඥානයේ අංගයක් වශයෙන් ඇතිවන කායික මානසික සංසිඳීම තමාගේ ජීවිත පැවැත්ම තුළ නොපවතින කල්හි සතර සතිපට්ඨානය තුළ ඇති වූ ප්‍රීතිය නිසා අවබෝධඥානයේ අංගයක් වශයෙන් ඇතිවන කායික මානසික සංසිඳීම මාගේ ජීවිත පැවැත්ම තුළ නැතැයි මනාකොට දැනගනි. යම් ආකාරයකින් යෝනිසෝ මනසිකාරය තුළින් අවබෝධඥානයක් ඇතිකර ගැනීම නිසා හට නොගත්තා වූ සතර සතිපට්ඨානය තුළ ඇති වූ ප්‍රීතිය නිසා අවබෝධඥානයෙන් අංගයක් වශයෙන් ඇතිවන කායික මානසික සංසිඳීම තමා තුළ හටගන්නේ වේද. ඒ බව මනාකොට දැනගනි. යම් ආකාරයකින් අවබෝධඥානයක් තුළින් හටගත්තා වූ සතර සතිපට්ඨානයේ තුළින් ඇති වූ ප්‍රීතිය නිසා අවබෝධඥානයේ අංගයක් වශයෙන් ඇතිවන කායික මානසික සංසිඳීම තව දුරටත් සමත විදර්ශනා වැඩීම් වශයෙන් පරිපූර්ණත්වයට පත් වී යයිද ඒ බවද මනාකොට දැනගනි. සන්තංවා අජ්ජත්තං සමාධි සම්බොජ්ජංගං, අත්තිමේ අජ්ජත්තං සමාධි සම්බොජ්ජංගෝති පජානාති. අසන්තංවා අජ්ජත්තං සමාධි සම්බොජ්ජංගං, නත්තිමේ අජ්ජත්තං සමාධි සම්බොජ්ජංගෝති පජානාති. යතාච අනුප්පන්නස්ස සමාධි සම්බොජ්ජංගස්ස උප්පාදෝ හෝති, තංච පජානාති. යතාච උප්පන්නස්ස සමාධි සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූරී හෝති, තංච පජානාති. පද අර්ථ. සන්තංවා, පවතින කල්හි. අජ්ජත්තං, තමාගේ ජීවිත පැවැත්ම තුළ. සමාධි සම්බොජ්ජංගං සතර සතිපට්ඨානයේ තුල අවබෝධඥානේ අංගයක් වශයෙන් ඇතිවන සමාධිය අත්ති පවතියයි. මේ අජ්ජත්තං මාගේ ජීවිත පැවැත්ම තුල සමාධි සම්බොජ්ජංගෝති සතර සතිපට්ඨානයේ තුල අවබෝධඥානේ අංගයක් වශයෙන් ඇතිවන සමාධිය පජානාති මනාකොට දැනගනි. අසන්තං වා නොපවතින කල්හි අජ්ජත්තං තමාගේ ජීවිත පැවැත්ම තුල සමාධි සම්බොජ්ජංගං සතර සතිපට්ඨානයේ තුල අවබෝධඥානේ අංගයක් වශයෙන් ඇතිවන සමාධිය නත්ති නැතයි. මේ අජ්ජත්තං මාගේ ජීවිත පැවැත්ම තුල සමාධි සම්බොජ්ජංගෝති සතර සතිපට්ඨානයේ තුල අවබෝධඥානේ අංගයක් වශයෙන් ඇතිවන සමාධිය පජානාති මනාකොට දැනගනි. යතාච යම් ආකාරයකින් යෝනිසෝ මනසිකාරය තුළින් අවබෝධඥානයක් ඇතිකර ගැනීම නිසා අනුප්පන්නස්ස හට නොගත්තා වූ සමාධි සම්බොජ්ජංගස්ස සතර සතිපට්ඨානයේ තුළ අවබෝධඥානයේ අංගයක් වශයෙන් ඇතිවන සමාධිය උප්පාදෝ හෝති හටගන්නේ වේද තංච ඒ බවද පජානාති මනාකොට දැනගනි. යතාච යම් ආකාරයකින් අවබෝධඥානය තුළින් උප්පන්නස්ස හටගත්තා වූ සමාධි සම්බොජ්ජංගස්ස සතර සතිපට්ඨානය තුළ අවබෝධඥානයේ අංගයක් වශයෙන් ඇතිවන සමාධිය භාවනාය තවදුරටත් සමත විදර්ශනා වැඩීම් වශයෙන් පාරිපූරී හෝති පරිපූර්ණත්වයට පත්වී යයිද තංච ඒ බවද පජානාති මනාකොට දැනගනි. පද ගැලපීම සතර සතිපට්ඨානය තුළ අවබෝධඥානයේ අංගයක් වශයෙන් ඇතිවන සමාධිය තමාගේ ජීවිත පැවැත්ම තුළ පවතින කල්හි සතර සතිපට්ඨානය තුළ අවබෝධඥානයේ අංගයක් වශයෙන් ඇතිවන සමාධිය මාගේ ජීවිත පැවැත්ම තුළ පවතී යැයි මනාකොට දැනගනි. සතර සතිපට්ඨානය තුළ අවබෝධඥානයේ අංගයක් වශයෙන් ඇතිවන සමාධිය තමාගේ ජීවිත පැවැත්ම තුළ නොපවතින කල්හි සතර සතිපට්ඨානය තුළ අවබෝධඥානයේ අංගයක් වශයෙන් ඇතිවන සමාධිය මාගේ ජීවිත පැවැත්ම තුළ නැතැයි මනාකොට දැනගනි. යම් ආකාරයකින් යෝනිසෝ මනසිකාරය තුළින් අවබෝධඥානයක් ඇතිකර ගැනීම නිසා හට නොගත්තා වූ සතර සතිපට්ඨානය තුළ අවබෝධඥානයේ අංගයක් වශයෙන් ඇතිවන සමාධිය හටගන්නේ වේද ඒ බවද මනාකොට දැනගනි. යම් ආකාරයකින් අවබෝධඥානයක් තුළින් හටගත්තා වූ සතර සතිපට්ඨානය තුළ අවබෝධඥානයක් ඥානයේ අංගයක් වශයෙන් ඇතිවන සමාධිය තව දුරටත් සමත විදර්ශනා වැඩීම් වශයෙන් පරිපූර්ණත්වයට පත්වී යයිද ඒ බවද මනාකොට දැනගනි. සන්තං වා අජ්ජත්තං උපේක්ඛා සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තං උපේක්ඛා සම්බොජ්ජංගෝති පජානාති. අසන්තං වා අජ්ජත්තං උපේක්ඛා සම්බොජ්ජංගං නත්තිමේ අජ්ජත්තං උපේක්ඛා සම්බොජ්ජංගෝති පජානාති. යතාච අනුප්පන්නස්ස උපේක්ඛා සම්බොජ්ජංගස්ස උප්පාදෝ හෝති තංච පජානාති. යතාච උප්පන්නස්ස උපේක්ඛා සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූරී හෝති තංච පජානාති. සන්තං වා පවතින කල්හි අජ්ජත්තං තමාගේ ජීවිත පැවැත්ම තුළ උපේක්ඛා සම්බොජ්ජංගං සතර සතිපට්ඨානය තුළ අවබෝධඥානේ අංගයක් වශයෙන් ඇතිවන උපේක්ෂාව අත්ති පවතී යයි. මේ අජ්ජත්තං මාගේ ජීවිත පැවැත්ම තුළ උපේක්ඛා සම්බොජ්ජංගෝති සතර සතිපට්ඨානය තුළ අවබෝධඥානේ අංගයක් වශයෙන් ඇතිවන උපේක්ෂාව පජානාති මනාකොට දැනගනි. අසන්තංවා නොපවතින කල්හි අජ්ජත්තං තමාගේ ජීවිත පැවැත්ම තුළ. උපෙක්කා සම්බුජ්ජං සතර සතිපට්ඨානයේ තුළ අවබෝධඥානයේ අංගයක් වශයෙන් ඇතිවන උපේක්ෂාව. නත්ති නැතැයි මේ අජ්ජත්තං මාගේ ජීවිත පැවැත්ම තුළ. උපේක්ඛා සම්බොජ්ජංගෝති සතර සතිපට්ඨානයේ තුල අවබෝධඥානයේ අංගයක් වශයෙන් ඇතිවන උපේක්ෂාව. පජානාති මනාකොට දැනගනි. යථාච යම් ආකාරයකින් යෝනිසෝ මනසිකාරයේ තුලින් අවබෝධඥානයක් ඇතිකර ගැනීම නිසා. අනුප්පන්නස්ස හට නොගත්තා වූ. උපේක්ඛා සම්බොජ්ජංගස්ස සතර සතිපට්ඨානයේ තුල අවබෝධඥානයේ අංගයක් වශයෙන් ඇතිවන උපේක්ෂාව. උප්පාදෝ හෝති හටගන්නේ වේද. තංච ඒ බවද. පජානාති මනාකොට දැනගනි. යතාච යම් ආකාරයකින් අවබෝධඥානයක් තුලින් උප්පන්නස්ස හටගත්තා වූ. උපේක්ඛා සම්බොජ්ජංගස්ස සතර සතිපට්ඨානයේ තුල අවබෝධඥානයේ අංගයක් වශයෙන් ඇතිවන උපේක්ෂාව. භාවනාය තව දුරට සමත විදර්ශනා වැඩීම් වශයෙන්. පාරිපූරී හෝති පරිපූර්ණත්වයට පත්වී යයිද. තංච ඒ බවද. පජානාති මනාකොට දැනගනි. පද ගැලපීම. සතර සතිපට්ඨානයේ තුල අවබෝධඥානයේ අංගයක් වශයෙන් ඇතිවන උපේක්ෂාව. තමාගේ ජීවිත පැවැත්ම තුළ පවතින කල්හි සතර සතිපට්ඨානයේ තුළ අවබෝධඥානයේ අංගයක් වශයෙන් ඇතිවන උපේක්ෂාව මාගේ ජීවිත පැවැත්ම තුළ පවතී යයි මනාකොට දැනගනි. සතර සතිපට්ඨානයේ තුළ අවබෝධඥානයේ අංගයක් වශයෙන් ඇතිවන උපේක්ෂාව තමාගේ ජීවිත පැවැත්ම තුළ නොපවතින කල්හි සතර සතිපට්ඨානයේ තුල අවබෝධඥානයේ අංගයක් වශයෙන් ඇතිවන උපේක්ෂාව මාගේ ජීවිත පැවැත්ම තුල නැතැයි මනාකොට දැනගනි. යම් ආකාරයකින් යෝනිසෝ මනසිකාරය තුලින් අවබෝධඥානයක් ඇතිකර ගැනීම නිසා හට නොගත්තා වූ. සතර සතිපට්ඨානයේ තුල අවබෝධඥානයේ අංගයක් වශයෙන් පවතින උපේක්ෂාව හටගන්නේ වේද. ඒ බවද මනාකොට දැනගනි. යම් ආකාරයකින් අවබෝධඥානයක් තුලින් හටගත්තා වූ සතර සතිපට්ඨානයේ තුල අවබෝධඥානයේ අංගයක් වශයෙන් ඇතිවන උපේක්ෂාව සමත විදර්ශනා වැඩීම් වශයෙන් පූර්ණත්වයට පත්වී යයිද. ඒ බවද මනාකොට දැනගනි. ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. අජ්ජත්ත බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ඉති මේ ආකාරයෙන් අජ්ජත්තං වා තමාගේ යයි සලකනු ලබන ධම්මේසු සත් බෝධ්‍යාංග ධර්මයන් කෙරෙහි. ධම්මානුපස්සී එම ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් විහෙරති වාසය කරයි. බහිද්ධා වා අනුන්ගේ යැයි සලකනු ලබන්නා වූ. ධම්මේසු සප්ත බෝධ්‍යාංග ධර්මයන් කෙරෙහි. ධම්මානුපස්සී එම ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් විහෙරති වාසය කරයි. අච්චත්ත බහිද්ධාවා තමාගේ යැයි සලකනු ලබන්නා වූද අනුන්ගේ යැයි සලකනු ලබන්නා වූද. ධම්මේසු සප්ත බෝධ්‍යාංග ධර්මයන් කෙරෙහි. ධම්මානුපස්සී එම ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් විහෙරති වාසය කරයි. පද ගැලපීම. මේ ආකාරයෙන් තමාගේ යැයි සලකනු ලබන්නා වූ සප්ත බෝධ්‍යාංග ධර්මයන් කෙරෙහි එම ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් ධම්මානුපස්සනාවෙන් වාසය කරයි. අනුන්ගේ යයි සලකනු ලබන සප්ත බෝධ්‍යාංග ධර්මයන් කෙරෙහි එම ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් ධම්මානුපස්සනාවෙන් වාසය කරයි. තමාගේ යයි සලකනු ලබන්නා වූද අනුන්ගේ යයි සලකනු ලබන්නා වූද සප්ත බෝධ්‍යාංග ධර්මයන් කෙරෙහි එම ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් ධම්මානුපස්සනාවෙන් වාසය කරයි. සමුදේ ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති. වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති. සමුදේ වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති. පද අර්ථ. සමුදේ ධම්මානුපස්සීවා මේ කාරණා නිසා සප්ත බෝධ්‍යාංග ධර්මයන් හටගන්නේ යයි අවබෝධයෙන් දකිමින් ධම්මේසු සප්ත බෝධ්‍යාංග නම් වූ ධර්මයන් කෙරෙහි විහෙරති වාසය කරයි. වය ධම්මානුපස්සීවා මේ කාරණා නැති වී යෑමෙන් සප්ත බෝධ්‍යාංග ධර්මයන් නැති වී යන්නේ යයි අවබෝධයෙන් දකිමින් ධම්මේසු සප්ත බෝධ්‍යාංග නම් වූ ධර්මයන් කෙරෙහි විහෙරති වාසය කරයි. සමුදේ වය ධම්මානුපස්සීවා මේ කාරණා නිසා සප්ත බෝධ්‍යාංග ධර්මයන් හටගන්නේ යයිද නැති වී යන්නේ යයිද අවබෝධයෙන් දකිමින් ධම්මේසු සප්ත බෝධ්‍යාංග නම් වූ ධර්මයන් කෙරෙහි විහෙරති වාසය කරයි. පද ගැලපීම. සප්ත බෝධ්‍යාංග නම් වූ ධර්මයන් කෙරෙහි මේ කාරණා නිසා සප්ත බෝධ්‍යාංග ධර්මයන් හටගන්නේ යයි අවබෝධයෙන් දකිමින් ධම්මානුපස්සනාවෙන් වාසය කරයි. එමෙන්ම මේ සප්ත බෝධ්‍යාංග නම් වූ ධර්මයන් කෙරෙහි මේ කාරණා නැති වී යෑමෙන් සප්ත බෝධ්‍යාංග ධර්මයන් නැති වී යන්නේ යයි අවබෝධයෙන් දකිමින් ධම්මානුපස්සනාවෙන් වාසය කරයි. මෙසේ සප්ත බෝධ්‍යාංග නම් වූ ධර්මයන් කෙරෙහි මේ කාරණා නිසා සප්ත බෝධ්‍යාංග ධර්මයන් හටගන්නේ යයිද නැති වී යන්නේ යයිද අවබෝධයෙන් දකිමින් ධම්මානුපස්සනාවෙන් වාසය කරයි. අත්ති ධම්මාතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති ඒවං පිකෝ භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. පද අර්ථ. අත්ති ධම්මා තිවා හේතු ප්‍රත්‍යයන් නිසා සකස් වූ සංකත ධර්මයක් වශයෙන් පවත්නා අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ සප්ත බෝධ්‍යාංග නම් වූ ධර්මයන් පවතී යයි පනස සද්ධර්මය අවබෝධ කරනු කැමති භික්ෂුව හට. සති සප්ත බෝධ්‍යාංග ධර්මයන් කෙරෙහි මනාව යොමු කළ සිහිය. පච්චුපට්ඨිතා හෝති බලවත්ව පිහිටියේ වෙයි. යාව දේව එම ධම්මානුපස්සනාවේ මනාව පිහිටි සිත තව දුරටත් ඥානමත්තාය අවබෝධඥානය දියුණු වීම පිණිසත් පතිස්සතිමත්තාය බලවත්ව සිහිණ වුණ දියුණු වීම පිණිසත් පවති. අනිස්සිතෝච සප්ත බෝධ්‍යාංග ධර්මයන් මමය මාගේය මාගේ ආත්මය වශයෙන් ග්‍රහණය කර නොගෙන විහෙරති වාසය කරයි. නච කිංචි ලෝකේ උපාදීයති ලෝකේ කිසිවක් කිසිම පිළිවෙලකින් ග්‍රහණය කර නොගනි. ඒවම්පිකෝ මේ ආකාරයෙන්ද භික්ඛවේ පින්වත් මහණෙනි භික්ඛු භික්ෂුව ධම්මේසු සප්ත බෝධ්‍යාංග ධර්මයන් කෙරෙහි ධම්මානුපස්සී එම ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් විහෙරති වාසය කරයි. පද ගැළපීම. සද්ධර්මය අවබෝධ කරනු කැමති භික්ෂුව හට හේතු ප්‍රත්‍යයන් නිසා සකස් වූ සංකත ධර්මයක් වශයෙන් පවත්නා අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ, සප්ත බෝධ්‍යාංග නම් වූ ධර්මයන් පවතී යයි සප්ත බෝධ්‍යාංග ධර්මයන් කෙරෙහි මනාව යොමු කළ සිහිය බලවත්ව පිහිටියේ වේ. එසේ ධම්මානුපස්සනාවේ මනාව පිහිටි සිත තව දුරටත් අවබෝධඥානය දියුණු වීම පිණිසත් බලවත්ව සිහිනුවන දියුණු වීම පිණිසත් පවතී. සප්ත බෝධ්‍යාංග ධර්මයන් මමය, මාගේය, මාගේ ආත්මය වශයෙන් ග්‍රහණය කර නොගෙන වාසය කරයි. ලෝකේ කිසිවක් කිසිම පිළිවෙලකින් ග්‍රහණය කර නොගනි. මේ ආකාරයෙන්ද පින්වත් මහණෙනි, භික්ෂුව සප්ත බෝධ්‍යාංග ධර්මයන් කෙරෙහි එම ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් ධම්මානුපස්සනාවෙන් වාසය කරයි. බොජ්ජංග පබ්බං නිට්ටිතං. අවබෝධඥානේ අංගයන් මුල් කොට කෙරෙන භාවනා කොටස නිමා විය.